බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයාමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණයාමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණයාමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මෙවන් යුගයක අපි සසිර රැස් කරගත්ත පිනක මහා විපාකයක් හැටියට, පුණ්‍ය විපාකයක් හැටියට අපේ නුවණැස පාදන්නට ඒ සිරි සදහම් අපට තේරෙන ලෙසින් දේශනා කරන්නට මේ ලෝකයට පහළ වුණු දුර්ලභ කල්යාණ මිත්‍රත්වය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කොහේ කොතනක වැඩ සිටියත් අප සිළු දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු. අප හැම දිනාටම ඉමහත් කරුණාවෙන් දහමින් අවවාදන ශාසනා කරන මහා මෙවුනා අසුපුවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩමවා සිටින ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සැදැවත් පින්වත්නි, අද මේ පින්වතුන් උදෑසන පටන් මේ මොහොත දක්වාම විවිධාකාර අයුරින් තමන්ගේ ජීවිතවලට ආමිසයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් උදාර පින් රැස් කරගත්ත පුණ්‍යවන්ත දවසක් තමයි අද මේ පින්වතුන්ට උදා වුණේ. ඉතින් පින්වත්නි, අපි හැම දෙනාගේම මහා පිනකට තමයි අපිට මේ බුදු සසුන මුණ ගැහුනේ. මේ බුදු සසුන තුළ හිත අලවාගෙන වාසය කරන්නට තරම් අපේ සිත් නැමුණෙත් අපේ පෙර පිනකට. නැත්නම් ධර්මය ඇහුවත්, කලන මිතුරු ඇසුර ලැබුණත් සසුනේ හිත අලවා වාසය කරන්නට හැමෝටම හිත් පහළ වෙන්නේ නැහැ. මොකද ධර්මය තුළින් ලබන නිරාමිස ප්‍රීතිය අපිට ආගන්තුක දෙයක්. අපේ හිතට හුරු පුරුදු දෙයක් නෙමෙයි. අපි සසර පුරාවට සතුටු වුණේ, සැනසීම හෙව්වේ, ආස්වාදයක් ලැබුවේ ලෞකික කාම සැප සම්පත් වලින්. ඒ නිසා මේ හිත බහුල වශයෙන් නැමෙන්නේ නිරාමිස ලෝකෝත්තර සැපයකට නෙමෙයි. මේ සිත පුරුදු කළ දෙයට. මේ සිත පුරුදු කළේ කාම සැපයට. ඉතින් ඒ කාම සැප සම්පත් වලින් ඒ බාහිර මඩ ගොහරුවක් බඳු කාම ලෝකෙන් මොහොතකට මිදිලා මේ විදිහට සිත් පුරා සිල් ගුණදම් වඩන්නට, දෙසවන් පුරා ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබට මේ ලැබිච්ච වාසනාව, ලාභය වචනයෙන් අපිට කියලා නිම කරන්න බෑ. නමුත් මේ නිවන් මගේ ගමන් කරන්න, දහම් මඟ වඩන්න අපි හිතපු තරම් ලේසිද? අපි මේ බණපදයක් මුලින්ම ඇහුවාම අහපු දවසේ අපේ හිතට නැගුණු ප්‍රීතිය නිසා සත්තුට නිසා අපි හැමෝගෙම හිතවල අදිෂ්ඨානයක් ඇති වුණා මම නම් මේ ජීවිතේදීම කොහොම හරි මේ ධහම අවබෝධ කරගන්න මම නම් නිවන අවබෝධ කරගෙනමයි පස්ස බලන්නේ එහෙම අදිටනක් හිතවල ඇති වුණ නැද්ද මේ ජීවිතේදී මම කොහොම හරි මේක කරගන්නවා කියලා නමුත් පින්වත්නි අපි මේ ජීවිතේ පුරාවට කළ කී දේවල්ට වඩා ඔබ ඉගෙනගත් හැදෑරුපු ඔබ සමත් වුණු විභාග මේ හැම දෙයකටම වඩා දුෂ්කර නැද්ද මේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන්න එකඟද එකඟයි නේද හිතේ ඇතිවෙන රාගය හිතේ ඇතිවෙන ද්වේෂය හිතේ ඇතිවෙන මුලාව ඊර්ෂ්‍යාව එකට එක කිරීම ගුණමකු බව මසුරුකම තමා හුවා දැක්වීම අනුන්ගේ ගුණ හෙලා දැකීම මේ කියන මහා අකුසල් කන්දරාව දුරු කරන්නනි දැන් අපි මේ අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ නමුත් අපි සිතූ පමණින් අපි පැතූ පමණින් ඒක සුවපහස දෙයක් උනේ නැහැ ඒ නිසා මේ ලෝකේ අතිශයින්ම දුෂ්කර අමාරුම දේ මොකක්ද ඔව් මේ සිත කෙලෙස් වලින් නිදහස් කර ගැනීම සිත පිරිසුදු කර ගැනීම පිරිසුදු සිතක් ඇති කර ගැනීම පාරිශුද්ධ ජීවිතයක් ඇති කර ගැනීම තමයි මේ ලෝකේ තියෙන දුෂ්කරම අමාරුම දේ. ඉතින් මේ උතුම් අදිටන හිතේ තියාගෙන මේ උතුම් බලාපොරොත්තුව හිතේ තියාගෙන අපි මේ යන ගමනේ අපි වැටි වැටි ආපහු නැගිට නැගිට යන මේ ගමනේ අපිට විශාල බාධක එනවා. කරදර එනවා. කම්කටොළු වෙනවා. වෙන කිසි දෙයකට ඇති නොවුණු තරමට බාධා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට අපිට එනවා. ඉතින් අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ එවන් අපේ ජීවිතේට මේ දහම් මඟ විශේෂයෙන් මේ සසරින් එතර වෙන්නට ඕනි කියන සිතවිල්ල අපේ හිතේ ඇති වුණු පමණින් අපිට බාධා කරන දෙයක් ගැන ඉගෙන ගන්නට තමයි කතා කරන්නට තමයි අද අපි සූදානම් වෙන්නේ මේ පින්වත් තුන් අද ශ්‍රවණය කරන උතුම් බුද්ධ දේශනේ ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකාය 1 පොත් වහන්සේගේ සංයුක්ත නිකාය පළමු වන පොත් වහන්සේගේ මාර සංයුක්තයට මොකද මාර සංයුක්තයට දැන් දන්නවා කවුරු ගැනද කතා කරන්න ගියද නේද අද අපි ශ්‍රවණය කරන්නේ කස්සක සූත්‍රය මොකද සූත්‍රේ නම කස්සක සූත්‍රය කස්සක කියලා කියන්නේ ගොවියට කාටද ගොවියට ගොවියා ගැන වදාළ දෙසුම දැන් ඔබ සංයුක්තේ නම අසූ පමණින් දැනගත්තා අද මොන වගේ දෙයක්ද අපි කතා කරන්න කියලා ඉතින් මේ උතුම් බුද්ධ දේශනය භාගතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී එදා භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ අමා නිවන් සුවය ගැන ධර්මය දේශනා කර කර හිටියා. භාගතුන් වහන්සේ ධර්මය දේශනා කර කර හිටියා. කරුණු දක්වමින්, සමාදන් කරවමින්, උත්සාහවත් කරවමින්, හිතට ඇතුල් කරවමින් සිටියා. ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට ඔබ වගේද දන්නේ අවබෝධ කරන අදහසින් ඒ ධර්මය මතක තියාගන්න ඕනි කියන අදහසින් මුළු හිතම යොමු කරගෙන සවන් යුග යොමු කරගෙන දහම අහමින් හිටියා. එතකොට කවුද මේක දැක්කේ? පවිතු මාර්යා දැක්කා. පවිතු මාර්යා හිතුවා බුදුරජාණන් වහන්සේ ඒ අමා නිවන් සුවය ගැන ධර්මයේ දේශනා කරනවා. කරුණු දක්ව දක්වා පැහැදිලි කර කර හොඳට අරුත් ඉස්මතු වෙන විදිහට ධර්මය දේශනා කරනවා. මේ ස්වාමින් වහන්සේලත් අවබෝධ කරගන්න ඕනි කියන අදහසින් කන් යොමු කරගෙන සිත යොමු කරගෙන හොඳ අවධානයෙන් ධර්මය ශ්‍රවණය කරනවා. ඉතින් මාර්යා හිතුවා මම ශ්‍රමණ ගෞතමයන් ළඟට යන්න ඕනි. ගිහින් ඒ භික්ෂූන්ගේ නුවණැස වනසන්න ඕනි. මොකද්ද හිතුවේ? භික්ෂූන්ගේ නුවණැස වනසන්නට ඕනි කියලා හිතුවා. දැන් අර ධර්ම කතාවට ධර්ම දේශනයට බාධා කරන්න තමයි මාර්යා මේ කටයුතු කරන්න හදන්නේ, සූදානම් වෙන්නේ. එහෙනම් අපිට හොඳටම තේරෙනවා මාර්යා කියන පුද්ගලයා අපි ධර්මයේ ශ්‍රවණය කරනවට, දහම අවබෝධ කරනවට, මේ සසරෙන් නිදහස් වෙනවට කැමති කෙනෙක් නෙමෙයි. මාර්යා කියලා කියන්නේ පින්වත්නි සංකල්පයක්ද? නැහැ. එහෙනම් මොකද්ද? මොකද්ද මාර්යා කියලා කියන්නේ? පුද්ගලෙ. ඔබ අපි වගේම මේ සසර යන තවත් එක පංච උපාදානස්කන්ධයක්, තවත් එක පුද්ගලයෙක්. ඔබ අහලා ඇති මුගලන් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුද්ධ ශාසනයට අනතුරු කරන්නට දුසී කියන නමින් මාරෙක් වෙලා හිටියා. කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මහා 이르දි බල සම්පන්න ගෞතම සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඊට කලින් බුද්ධ ශාසනයක මාර තනතුර ලබලා සිටියා. එහෙනම් පින්වත්නි මාර්යා කියලා කියන්නේ සත්වයෙක්, පුද්ගලෙක්, සංකල්පයක් නෙමෙයි, හුදෙක් කතාවක් නෙමෙයි. සසරෙන් නිදහස් වීමට අපි මේ ගන්න වෑයමට බාධා කරන පුද්ගලයා කවුද? පවිතු මාර්යා. මාර්යාට විවිධාකාර නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මාර්යාට කියනවා පාපිමතෝ කියලා. පවිතු පාපී පුද්ගලයා කියන අර්ථයෙන්. පමත්ත බන්දු. ප්‍රමාද වූවන්ගේ ඥාතිය. එහෙනම් අපි ඥාතියද දන්නේ නේ? පමත්ත බන්දු. ප්‍රමාද වූවන්ගේ ඥාතිය. කෘෂ්ණ. කෘෂ්ණ කියලා කියන්නේ කළු. කළු තැනැත්තා. කළුයි කියලා කියන්නේ සුබ දෙයකට නෙමෙයිනේ. බොහොම අවාසනාවන්ත දෙයක්නේ කළු පාට කියලා කියන්නේ නේද? ඒතර කෘෂ්ණ කියන නමින් හඳුන්වනවා පාපී මාර්යාව. එහෙනම් පින්වත්නි අපිට බොහෝ කරදර කම්කටොළු ගෙන දෙන පුද්ගලෙක් අපි නොදකින නමුත් අප ළඟටම වෙලා ඉන්න, හැම වෙලේම අපි ළඟම ඉන්න කෙනෙක් තමයි මේ පවිතු මාර්යා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සූත දේශනාවකදී මේ ලෝකේ අග්‍ර පැනවීම් හතරක් තියෙනවා. ඒ කියන්නේ අගතනතුරු දෙන්නේ අපි. ආන් ඒ වගේ අග්‍ර පැනවීම් හතරක් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ විශාලම ශරීර තියෙන, ඒකට කියනවා ආත්ම භාව කියලා. විශාල ශරීර තියෙන අය අතරින් රාහු අසුරේන්ද්‍රයා තමයි පළවෙනි තැන ගන්නෙ. ඒ කියන්නේ රාහු අසුරයාට තරම් ලොකු ශරීරයක් වෙන කාටවත් නැහැ. ඒ නිසානේ රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍රයා වහගන්නේ, සූර්යා වහගන්නේ නේද? සූර්ය පිරිත චන්ද පිරිත මතක ඇතිනේ නේද? එතකොට විශාල ශරීරයක් තියෙන අය අතර අග්‍ර වෙන්නේ කවුද? රාහු අසුරේන්ද්‍රයා. ඊළඟට කාම සැප සම්පත් වලින් අග්‍ර කෙනා තමයි වාගිතුනාස දේශනා කරනවා මන්දාතු. මහා මන්දාතු කියලා සක්විති රජ කෙනෙක් ඉඳලා තියෙනවා අතීතේ. ඒ මහා මන්දාතු කියන සක්විති රජතුමා තමයි කාම සැප සම්පත් ලැබපු අය අතරින් ඔව් මුලින්ම ඉන්නේ අග්‍රම වෙන්නේ. ඒ මන්දාතු රජතුමාට එක අප්පුඩියක් ගහලා යොදුන් 12ක් දුරට රන් කහවණු වලින් වහන්න පුළුවන්. ඒ තරමටම කාම සැප සම්පත් වලින් අධිකයි. තව ගොඩාක් විස්තර තියෙනවා. මං කාමයන්ට අධිපති කාමයන් වැඩිපුරම කාම සැප සම්පත් වින්දේ මහා මන්දාතු කියන සක්විති රජතුමා. ඊළඟට කියනවා අධිපති භාවයන් අතරින් අග්‍ර කවුද? මාරයා. අධිපති කාම ලෝකේ අධිපති. මේ මුළු සසර ගමනේම අධිපති අපේ ආධිපත්‍ය දරන්නේ කවුද? පවිතු මාරයා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙපා තියෙන සිව්පා තියෙන බොහෝ පා තියෙන පා නැති රූපී අරූපී සංඤී අසංඤී නේව සංඥානාසංඤී මේ සියලු සත්වයන් අතරින් තුන් ලෝකෙටම අග්‍ර වෙන්නේ කවුද? අපි මුළු හදවතින්ම සරණ ගිය අපගේ ශාස්ත්‍රෝ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඉතින් ඒ මාර්යාව පවිතු මාර්යාව පරාජය කළේ කවුද? ඔව් මේ තුන් ලෝකෙනම අධිපති තුන් ලෝකයක්ම ධර්මයෙන් සනසාලු අපගේ අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ. ඔබට මතක ඇති සම්බුද්ධත්වය පිණිස බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝධි මූලේ ගත්ත උත්සාහය වළක්වන්න මාරයා ගත්ත වෑයම් මතක ඇති නේද? විවිධාකාර විදියට විවිධ භයානක ශබ්ද නගමි. ඊළඟට විදුලි කොටනවා වගේ මහා එළි විහිදුවමි. බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේට ඈත තියා මහා ගිනි දළු එවමි. ගොඩාක් කරදර කරා. නමුත් ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේට ශක්තියක් වුණා. බෝසතාණන් වහන්සේට ඒ කිසි දෙයකින් බාධා කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. අවසානයේ ගිරිමේකලා කියන මහා හස්ති රාජයාගේ පිට නැගලා මාර සේනාවත් එක්ක තනියම නෙමෙයි මාර සේනාවත් එක්ක ආවා බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වන්න. ඇවිල්ලා ඇඟිල්ල දික් කරලා කිව්වා ඒ ශ්‍රමණය ඔතනින් නැගිටින්න. ඔතන ඔබටයිති නැහැ. ඔතන මගේ. අපගේ බෝසතාණන් වහන්සේ මොකක්ද ඇහුවේ? මාරය මෙතන ඔබට අයිති කියලා කියන්න කෝ සාක්ෂි? මොනවද සාක්ෂි? මුළු මාර සේනාවම එක හඬින් කෑ ගැහුවා අපි සාක්ෂි අපි සාක්ෂි කියලා. ඒ වෙලාවේ අපගේ බෝසතාණන් වහන්සේගේ තනි නොතිනියට කවුරුත් හිටියේ නැහැ. මාර සේනාව එනවා දැක්ක දෙවිවරු බ්‍රහ්මයෝ හිස් ලූලුවද පලා ගියා බය වෙලා. බෝසතාණන් වහන්සේ ඒ මැදම රාත්‍රී තනි වුණා බෝධි මූලේ. බෝසතාණන් වහන්සේ මහ පොළොවට දෑත දිගු කරලා තමන් වහන්සේගේ හස්තය දිගු කරලා කියා සිටියා ධරතී මාතා කියන්න මම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පිරු පාරමී ධර්මයන් මම ඒ ගත්ත උත්සාහය ඒ පාරමී ධර්මයන් මට මේ තැන අයිති බවට සාක්ෂි කියලා කියන්න ධරතී මාතා. මහ පොළව ගිගුම් දුන්නා. මහ පොළව තමයි අපගේ බෝසතාණන් වහන්සේට සාක්ෂි දුන්නේ බෝසතාණන් වහන්සේට මෙතන අයිති කියලා. ඉතින් පින්වත්නි මේ වෙලාවේ ගිරි මේකලාගේ ඇතු පිටින් පාපී මාරයා වැටුණා. අර මහ පොළව හෙල්ලුණු විදිහට මාර සේනාව හිස ලූලූ වතේ දිව්වා. පාපී මාරයා බය වෙලා පලා ගියා. ආන්න ඒ මොහොතේ තමයි පින්වත්නි අපගේ බෝසතාණන් වහන්සේ ඒ දස මාර සේනාව පරාජයට පත් කරලා සම්මා සම්බුදු පදවිය සාක්ෂාත් කළේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේට තරම් බාධා කළේ නෑ පවිටු මාරයා වෙන කිසි කෙනෙකුට. අපගේ භාගතුන් වහන්සේගේ පිටුපසින් අවුරුදු 7ක් එක දිගට භාගතුන් වහන්සේ පිටුපසින් ආවා සිදුරක් හොයන අදහසින්, අකුසලයක් හොයන අදහසින් බුදුරජාණන් වහන්සේව පරාජයට පත් කරන්න. නමුත් සිදුරක් හම්බුනේ නැහැ. ඉතින් මේ පාපී මාරයා ගොවියෙකුගේ වේශයක් මවාගත්තා. කාගේ වේශයක්ද? ගොවියෙක්ගේ වේශයක් මවාගත්තා. ලොකු නගුලක් කරේ තියාගෙන දිග කෙවිතක් අතට ගත්තා. කොණ්ඩේ අවුල් කරගෙන හන වැහැරියක් ඇඳගෙන මඩ තැවරුණ පාදවලින් යුක්තව භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. දැන් කාටවත් හිතෙනවද මේ මාරයා කියලා? බැලූ බැල්මට මෙතන ඉන්නේ කවුද? ගොවියෙක්. ඇයි නගුල් තියෙනවා, කෙවිතක් තියෙනවා, මඩ ගාගෙන කාටවත් හොයන්න බෑ මේ ආවේ පවිටු මාරයා කියලා. ඉතින් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, "ඒ ශ්‍රමණය මගේ හරක් ටික දැක්කද කියලා." දැන් අර ධර්ම කතාව බාධා කරන්නට තමයි ආවේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා, "මාරේ, ඔබට හරකුන්ගෙන් තියෙන ඵලය මොකක්ද? ඔබට හරකුන්ගෙන් තියෙන ඵලය මොකක්ද?" කියලා අහනවා. දැන් එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමකටවත් මේ තේරුම් ගන්න පුළුවන් වුණාද? මේ ආවේ පාපී මාරයා අපිට මේ ධර්ම කතාව බාධා කරවන්නට මේ ආවේ කියලා? නැහැ. බලන්න පින්වත්නි, ඔබ අද උදෑසන ධර්මයේ ශ්‍රවණය කළ අපගේ භාගතුන් වහන්සේගේ මහා ඥානයන් ගැන. දැන් මෙතනත් ඒ භාගතුන් වහන්සේගේ අසම සම ඥානයන් අපිට ඉස්මතු වෙනවා. එක මොහොතකින්, එක තත්පරයකින්, එක ක්ෂණයකින් හඳුනාගත්තා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, මේ පවිටු මාරයා. ඉතින් ඒ වෙලාවේ මාරයා කියනවා, "ඒ ශ්‍රමණය, ඇස කියන්නේ මගේ දෙයක්මයි." මොකද්ද කියන්නේ? "ඇස කියන්නේ මගේ දෙයක්මයි." කාගේ දෙයක්ද? මාරයාගේ දෙයක්. දැන් මේ මාරයා කියන්නේ රූප කියන්නේත් මගේ දෙයක්මයි. ඇසේ විඥාණය කියලා කියන්නේත් ඒකත් මගේමයි. ඇසත් රූපත් ඇසේ විඥාණයත් එකතු වීම. ඇසේ විඥාණයත් මගේමයි. ඉතින් ශ්‍රමණය එහෙම එකේ මගෙන් නිදහස් වෙන්න හදන්නේ කොහෙ ගිහිල්ලාද කියලා අහනවා. මොකක්ද අහන්නේ? මගෙන් නිදහස් වෙන්න හදන්නේ කොහෙ ගිහිල්ලාද? මොකද මේ කනත් මගේ. කනට ඇහෙන ශබ්දයත් මගේ. කනේ විඤ්ඤාණයත් මගේ. කනේ ඇතිවන ස්පර්ශයත් මගේ. ශ්‍රමණය, ඉතින් මේ ඔක්කොම මගේ වෙනකොට ඔබ කොහෙ ගිහිල්ලාද මගෙන් බේරෙන්න හදන්නේ? ඊළඟට කියනවා, ශ්‍රමණය, ඔය නාසයත් මගේ. නාසයට දැනෙන ගඳ සුවඳත් මගේ. නාසයේ විඤ්ඤාණයත් මගේ. නාසයේ ඇතිවෙන ස්පර්ශයත් මගේ. නාසයට අයිති ඔක්කොම දේවල් මගේ එකේ. ඔබ කොහෙ ගිහිල්ලාද මගෙන් බේරෙන්න හදන්නේ? ශ්‍රමණය, ඔය දිවත් මගේ. ඔය දිවට දැනෙන රසත් ඒකත් මගේ. ඔය දිවේ ඇතිවෙන විඤ්ඤාණය ඒකත් මගේ. ඔය කාරණා තුනේ එකතු වීම, දිවේ ස්පර්ශයත් මගේ. එහෙම එකේ ශ්‍රමණය, මගෙන් නිදහස් වෙන්න හදන්නේ කොහෙ ගිහිල්ලාද? ඊළඟට කියනවා, ශ්‍රමණය, කයත් මගේ. කයට දැනෙන පහස මගේ. කයේ ඇතිවෙන විඤ්ඤාණයත් මගේ. ඔය කාරණා තුනේ එකතුව, කයේ ස්පර්ශයත් මගේ. මගෙන් නම් බේරෙන්න බෑ. කොහෙ ගියල නම් මගෙන් வேறு என்னது? ஸ்ரமணைய, ஒய மனசு மகே, மனசிட்ட சித்தின சித்திவிலி மகே, மனசை அதிவின விஞ்ஞானைய மகே, ஒய காரணா துணை ஏக்கத்துவ மனசே ஸ்பர்ஷய ஏகத் மகே. இத்தின் மே ஒக்கம் மகே. ஒப கொஹி கிஹில்லத மகிங் பேரிண்ட ஹதான்னே, மகிங் நிதஹசிண்ட ஹதான்னே கியலா அஹனா. ஏவேலாவே பாகித்துனாச தேஷனாக்கர்ன்னோ எத்த மாறைய கதக்கியானே, மாறையா பொருவக் கியலனே ஹினா கீனா, எத்த மாறைய எச ஒபேம தமாய், எசட்ட தேன ரூபத் ஒபேம தமாய், எசை அதிவன விஞ்ஞானயத் ஒபேம தமாய். நமுத் மாறைய யம் தெனக் எச நெத்தாம், எசட பேன ரூப நெத்னா, எசே விஞ்ஞானய நெத்னா, எசே ஸ்பர்ஷய நெத்னாம், ஒபட்டெத்தெண்டு இந்த பே, ஒபட்டெத்தெண்டு இந்த பே கியனா. மாறைய கணத் ஒபேமாய், கணட்ட அஹின சப்தத் ஒபேமாய், மே கணே விஞ்ஞானயத் வினக்காகி வத்னே, மே ஒபேம தமாய், கணே எதிவின ஸ்பர்ஷயத் ஒபே தமாய். நமுத் யம் தெனக் கண நெத்னாம், கணட்டஹென ஷப்த நெத்னாம், கணே விஞ்ஞானயத் நெத்னாம், ஒய காரணா துணே எக்கத்துவ ஸ்பர்ஷய நெத்னாம், எத்தெண்ட எண்ட பே காட்டது? மாறையாட்டு. ஈலங்கட் முகத்த தேசனாக்கிறான் பாகத்து நான்சி நாசிய, நாசியத் தொபே தமை. பாகித்து நாசியகே புது முவின் தேசனாக்கர் நம்மை நாசிய காகுது? மாறையாகே. அப்பிட்ட மே நாசியிட தென் கந்த சூந்து காகுது? மாறையாகே. மே நாசிய அதிவின விஞ்ஞானே காகுது? மாறையாகே. நாசிய அதிவின ஸ்பர்ஷ ஏகத் மாறையாகே. நமுத் யம் தெனக்கு நாசிய நெத்னா, நாசிட்டு தெனின கந்த சுவந்த நெத்னாம், நாசே விஞ்ஞானயத் நெத்னாம், நாசே ஸ்பர்ஷயத் நெத்னாம், எத்தெண்ட மாறியாட்ட எண்ட புழுவந்த? எத்தெண்ட என்ன பே. இத்தின் மே விதிகட்டு பாகித்து நான்சி மனச தக்வாம மே ஆயத்தன ஹயம ஒபே தமாய் கியனா. மே ஆயத்தன ஹயம ஒபே, மே ஆயத்தன ஹயட்ட அரமுணுவன தேவலுத் ஒபே, மே ஆயத்தன ஹய அத்தியன விஞ்ஞானத் ஒபே, மே ஆயத்தன ஹயே மெத்துவின ஸ்பர்ஷயத் ஒபேம தமாய். ஹெபை மே ஆயத்தன யம் தெனக நெத்தாங் எத்தெண்ட நாங்க ஒபிட்ட என்ன பே கியலா பாகத்து நான்சி தேசனா கரணும். எவ்வளாவே மாறையா கியனவா, ஏ உனாட்டு கௌரு ஹரி கியனவா நாம் ஏவா மகே கியலா, ஏவா மட்ட ஐதி கியலா அன்ன ஏகன கெனுக்குகே ஹித பாவத்தினவானா, இக்கேன மம மகே கியலா மேக அல்லகன ஏக்க துல ஹித பாவத்தினவா நாம் ஸ்ரமணைய, மகின் நம் நிதாசின்ன வே கியனும், நிதாசாக் தின்னுவ நெஹே. எவ்வளாய் பாகத்து நாசி தேஷனா கரணுவா, ஏ உனத் மாறைய கௌரு ஹரி கியனவனம் ஏ மம நொவே, ஏய மகே நொவே, ஏய மாகே ஆத்மே நொவே, மட ஐதி நே கியலா பவிட்டு மாறைய மேகன உப தெனகன்னோனி, ஏயாகே கமன் மார்கியவத் உபட்டு ஹொயாகன்ன ஹொயாகன்ன பே. இத்தின் பின்னத்து நீ ஏவிலாவே பவிட்டு மாறையா தெனகத்தா புத்ரஜானன் வாச மாவ அந்துனகத்தா வெடே ஹரியன்னே நெஹே. மே தர்ம கதாவ பாதா கரவானட்டு பெஹே கியலா துக்கலா போ துகட்ட பத்தலா எத்தனம அத்துரு தான் விலாகியா. பலன்ன பின்னாத்னி மாறையா மே தர்ம மார்கே ஹசிரென்ன, மே தர்மய ஸ்ரவணய கரான்ன, மே பணபாவனா கரகான்னட்டு சில்குண தாம் வடான்னட்டு அப்பிட்ட நொப்பினேன். அப்படி நொதான்ன விதிகட்டு அப்பிட்ட கொய் தரான்னா பாதா கரணுவது? அப்பி எதிரியட்டு ஒம தேயா காவுத்து அப்பி தண்ணுவது? மே மாறையா கேரா அப்பிட்ட அதுனகான்னு புழுவந்து අර එක දේශනාවක පින්වත් ලොකු සායනාස් කියනවා මාරා වේශයේ ඇති වෙච්ච අය ඕන් තරම් අපේ ඉස්සරහට ඇවිල්ලා ඇති. අපිත් එක්ක කතා කරලත් ඇති. අපේ නුවණස වහලත් ඇති. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් එහෙනම් පින්වත්නි ඔබ මේ උතුම් බුද්ධ දේශනාව තුළින් තේරුම් ගත්තේ මේකද කියලා මට කියන්න. අපි මේ උපතත් එක්ක අපිට දායාද වුණ මොනවද අපිට උපතත් එක්ක දායාද වුණේ? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉපදීමත් එක්ක ඔయిత වඩා එහා දෙයක් අපිට ලැබෙනවද? නැහනේ. උපතත් එක්ක ලැබුණු මේ සිදුරු 6 නැත්තම් මේ ආයතන 6 කාගේද එහෙනම්? මායාවේ. එහෙනම් මේ ආයතන 6 මායාවේ නම් මේ ආයතන 6 හසුරුවන්නේ කවුද? මායා. දැන් හිතන්න ඔබට ඔබේම කියලා වාහනයක් තියෙනවා. ඒ වාහනය වෙන කෙනෙක්ද හසුරුවන්නේ? නෑ, ඔබමනේ. එහෙනම් මේ ආයතන 6ේ අයිතිකාරයා පාපී මායා නම් මේ ආයතන 6 හසුරුවන්නේත් මායාමයි. අපිව හසුරුවන්නේ මායාමයි. ඊළඟට හරි ලස්සනට භාගතුන් වහන්සේ මේ ආයතන 6 තුලින් මේ මායා අපිව මේ සසරට ඇදලා දාන අයුරු ගැන හරි ලස්සනට විස්තර කරනවා. දවසක් සමිද්දි කියන පිනත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාගතුන් වහන්ස මායා මායා කියලා කියනවා, කාටද මේ මායා කියලා කියන්නේ? මොකටද මායා කියලා කියන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ මේ මායා දුන්න උත්තරේමයි. භාගතුන් වහන්ස දේශනා කරනවා, පිනත් සමිද්දි, යම් තැනක ඇස තිබේ නම්, යම් තැනක ඇසට පේන රූප තිබේ නම්, ඇසේ විඥානය තිබේ නම්, ඔය කාරණා තුනේ එකතුව ඇසේ ස්පර්ශය යම් තැනක තිබේ නම්, අන්න එතන තමයි මායා ඉන්නේ. අන්න එතන තමයි මායාගේ පැනවීම තියෙන්නේ. නමුත් යම් තැනක ඇස නැත්නම්, ඇසට පේන රූපත් නැත්නම්, ඇසේ විඥානයත් නැත්නම්, ඇසේ ස්පර්ශයත් නැත්නම් එතන මායා නැහැ. එතන මායා කියන පැනවීම කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, අපිට මේ ලැබිලා තියෙන මේ ආයතන 6 ඔස්සේ තමයි අපිව සසරට බැඳලා තියෙන්නේ. මේ ආයතන 6ත් එක්ක තමයි අපි මේ ධර්ම මාර්ගයෙන් බැහැර කරවන්නේ. අපිව අසංවර කරවන්නේ. අපිව නොසන්සුන් කරවන්නේ. අපිව කලබලකාරීයි බවට පත් කරවන්නේ මේ ආයතන 6ත් එක්ක. ඔබ අහලා තියෙනවා, දැන් අපි කතා කළා මායාට ඉන්නවා මාරසේනා 10ක්. ඒ මොනවද කියලා දන්නවද? දන්නේ. දස මාරසේනාව කියලා හඳුන්වනවා. පළවෙනි එක තමයි කාමාතේ පටමාසේනා. පළවෙනි සේනාව තමයි කාමයන්. ඒ කියන්නේ ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගඳ සුවඳ, ප්‍රියමනාප රසය, ප්‍රියමනාප පහස කියන ඒ පහ අරමුණු නෑ. ඒකට තමයි කියන්නේ පංචකාමයන් කියලා. ඔන්න ඔය පංචකාමයන් තමයි මායාගේ පළවෙනි සේනාව. ලේසියෙන්ම කෙනෙක් ග්‍රහණය වෙනවා මේ කාමයන්ට. කාමයන්ට ලේසියෙන්ම කෙනෙක් ග්‍රහණය වෙනවා. ආස කරනවා, බැඳිලා යනවා. යම් කෙනෙක් කාමයන්ගෙන් නිදහස් වුණොත්, తాවකාලිකව හෝ කාමයන්ගෙන් නිදහස් වෙලා නික්කම්ම සුවය අත්විඳමින් ඉන්නවා නම් එයාට දෙවෙනි මාර්සේනාවෙන් පහර දෙනවා. ဒုတိယා අරති උච්චති. දෙවෙනි සේනාව මොකද්ද? අරතිය. අරතිය කියන්නේ මොකද්ද? ඔව් මේ ධර්මයේ හැසිරෙන්න අකමැති. ඔව් ධර්මයේ හැසිරෙන්න යක් කම්මැලි. ආසහිතෙන්නේ. හැමදේම අතහැරලා ආවට බනහන්න හිතෙන්නේ, භාවනා කරන්න හිතෙන්නේ. ඊළඟට මේ ධර්ම සාකච්ඡා කරන්න හිතෙන්නේ. අර කම්මැලිකමක් හිතේ තියෙනවා. අකමැත්තක් හිතේ තියෙනවා. ඒක තමයි අරතිය කියලා කියන්නේ. ඒතර හැමදේම දාලා කාමයන්ගෙන් බැහැර වෙලා ආවට පස්සේ ඊළඟට මායා ප්‍රහාරය දෙනවා අරතියෙන්. නොයල්මේ ධර්මයේ හැසිරෙන්න කැමැත්තක් දෙන්නේ. බොහෝම කම්මැලිව ඉන්නවා. අකමැති. ඒක තමයි දෙවෙනි සේනාව. ඊළඟ එක තමයි තතියා කුප්පිපාසාතේ. තුන්වෙනි එක මොකද්ද? බඩගින්නයි පිපාසයයි. එහෙනම් බඩගින්නයි පිපාසයයි කියලා කියන්නේ මාරයාගේ සේනාවක්. දැන් හිතලා බලන්න සමහර අවස්ථා තියෙනව නේද? දැන් ඔක්කොම වැඩි ඉවරලා භාවනා කරන්න කියලා ඉඳගත්තා විතරයි කොහෙදෝ නැති එක්ක පිපාසයක් වතුර තිබහක් එනවා. නැත්නම් ඉවස ගන්න බැරි බඩගින්නක් එනවා. ඒ වෙලාවේ අපි මේ පිපාසය ඉවසුවේ නැත්නම් ඒ බඩගින්න ඉවසුවේ නැත්නම් ඔව් අපි මාරග්‍රහණයට අහු වෙනවා. ඊට පස්සේ වතුර ටිකක් බොන්න කියලා යන්නේ ආය භාවනා කරන්න ඉඳ ගන්න හම්බ වෙන්නේ ආය හම්බ වෙන්නේ අපි එතනින් නැගිටිවෙව්වා. ඉතින් ඒ වෙලාවේ අපි එතන ඒ කියන්නේ දැන් හොඳට සූදානම් වෙලා නම් වාඩි උනේ භාවනාවට අමුතුවෙන් පිපාසයක් එන්න දෙන්නේ නේද? එතකොට ඒ වෙලාව ඒ වගේ වෙලාවක අපි මොකද කරන්න ඕනි? ඒ අවස්ථාවන් ඉවසීම ප්‍රහාණය කරන්න ඕනි. ඉවසන්න ඕනි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා චතුත්ති තණ්හා පෞච්ඡති. හතරවෙනි මාර සේනාව තමයි තණ්හාව. මොකද්ද? තණ්හාව හිතේ තියෙන ආශාව තණ්හාව තමයි හතරවෙනි මාර සේනාව. ඉතින් මේ හිත විවිධාකාර දේවල් වලට ආස කරනවා. විවිධාකාර දේවල් තමන්ගේ ජීවිතයට ලං කරගන්න මහන්සි ගන්නවා. තමන්ගේ වසඟයේ පවත්වා ගන්න හදනවා. ඒකත් මොකක්ද? ඔව් මාර සේනාව. ඊළඟට පස්වෙනි එක තමයි වැඩිපුරම වැටකනවා. මොකද්ද? පංචමි තීන මිද්දන්තේ. පස්වෙනි මොකද්ද? පස්වෙනි මොකද්ද? නිදිමතයි අලසකමයි. නිදිමතයි අලසකමයි. අපි නිදිමතෙන් කොච්චර වැටකනවද නේ? නිදිමත නිසා කොයිතරම් අපි පීඩාවටපත් වෙනවද? එහෙනම් ඒක මොකද්ද? මාර සේනාව. දැන් හිතලා බලන්න බණ අහනකොට භාවනා කරනකොට තමයි පොතක් බලනකොට තමයි නිදිමත එන්නේ. ඉස්සර මේ පින්වත්තුන් රූප වාහිනිය ළඟ ඉඳගෙන පැය ගණන් චිත්‍රපටි බලනකොට රෑ පුරා සින්දු අහනකොට නිදිමතක් අහලකටවත් ආවද? ඈ නිදි කිර කිරා දුම රූප වාහිනිය නැරඹුවේ නෑ නේද? ඒවට බාධා කරන්නේ නැහැ. නමුත් අපි මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට භාවනා කරනකොට අසීමිත විදිහට තමන්ට තමන් පහර කනවා තීන මිද්දෙන් නිදිමතෙන් අලසකමි. එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න ඒක මාර මාසේනාවක් තමන්ට බාධා කරන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චට්ටා භීරු පෞච්ඡති. හයවෙනි එක තමයි භීරු. භීරු කියලා කියන්නේ බය. මොකද්ද භීරු කියලා කියන්නේ? බය. බය කියලා කියන්නේත් ධර්මයේ හැසිරෙන්න විශාල බාධාවක්. සමහරු තනියම ඉන්න බයයි, කළුවරේ ඉන්න බයයි නේද? ඊළඟට ඇස් දෙක වහගෙන ඉන්න බයයි. ඇස් දෙක වහගෙන ඉන්න නැතුව භාවනා කරන්න කොහොමද? සමහරට තියෙනවා නේද? ඇස් දෙක වහගත්ත ගමන් පිටිපස්සෙන් කවුදෝ ඉන්නවා වගේ දැනෙනවා. කවුරු හරි කතා කරනවා වගේ දැනෙනවා. මේ මොනවද මේ? බය මාර සේනාවක්. ඊළඟට හොඳට ගෙදර තනියම ඉන්න පරිසරය සැකසিলা තියෙනකොට බණ භාවනා කරන්න සුදුසු පරිසරය සැකසিলা තියෙනකොට තනියම ඉන්න බයයි. අර හුදෙකලාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. හුදෙකලාව තනියම ඉන්න එක තමන්ට මහ ලාභයක්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. එනම් බය තැති ගැනීම කියලා කියන්නේ මොකද්ද? ඒකත් මාර සේනාවක්. මාර සේනාවක්. ඊළඟට සත්තමි විචිකිච්ඡාතේ හත්වෙනි එක තමයි සැකය. සැකය කියලා කියන්නේ මොකද්ද? මේ ධර්ම මාර්ගයේ වඩනකොට මේක මෙහෙම කරාට පුළුවන් වේද දන්නේ නැහැ. මේක කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. මෙහෙම කරොත් හරිද දන්නේ නැහැ. කෝ දැන් මම මෙච්චර කල් බණ අහනවා භාවනා කරනවා කෝ ප්‍රතිඵල නැහැ. මම මේ අහන එක හරිද දන්නේ නැහැ. වැරදි දෙයක්ද දන්නේ නැහැ මම මේ අහන්නේ. මීට වඩා දෙයක් වෙන කොහේ හරි තියනවද දන්නෙත් නැහැ. මොනවද? සැකය. සැක කරනවා. බුදුරජාණන් වහන්සේව සැක කරනවා. ධර්මයේ සැක කරනවා. සංඝයා සැක කරනවනේ. මාර්ගය සැක කරනවා. සැකයත් එක්ක හැමදේම අහිමි වෙලා යනවා. සැකයත් එක්ක ඉදිරියට යන්න බෑ. ඊට පස්සේ යා කරන හැම දෙයක්ම යාට සැකයි. හරිද දන්නේ මෙහෙම කරාට ප්‍රතිඵල ලැබෙයිද දන්නේ. සැකය කියලා කියන්නේ මාර සේනාව. ඊළඟට මක්ඛෝ තම්බෝතේ අට්ඨමි. අට තමයි මක්ඛ. මක්ඛ කියලා කියන්නේ ගුණ මකුයි. ගුණ මකුයි කියන්නේ අනුන්ගේ ගුණ මකලා දානවා. අනුන්ගේ ගුණ මකලා දානවා. තම්බෝ කියන්නේ දැඩි. දැඩි කියන්නේ මොකද්ද? දැඩි කියලා කියන්නේ තමන් ගත්ත මතයේම ඉන්නවා. තමන් යමක් වැරදියට තේරුම් ගන්න ඉන්නවනම් එයා කැමති නෑ ඒක. තමන්ට ඒකේ වැරදි කියලා දැන දැනත් නෑ මේකයි හරි කියලා ඉන්නවා. දැඩිකම. තවත් කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමැත්තක් හිතේ නැහැ. තවත් කෙනෙක් දෙන අවවාදයකට හිත නැමෙන්නේ. ඒක තමයි තම්බ. දැඩිකම. දැඩි බවත් එක්ක පුළුවන් ද කලන මිතුරු ඇසුරෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න. දැඩි කෙනාට කල්යාණ මිත්‍රයාව ගෞරවයෙන් ඇසුරු කරන්න බැහැ. එයා කියන දෙයට ගැටෙනවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දෙන අවවාද අනුශාසනා පිළි අරගන්නේ නැහැ. ඒ වෙලාවට ඔව් කියලා හිත ඔළුව නමනවා. ඔළුව හොල්ලන නමුත් තමන් ගත්ත මතේමයි ඉන්නේ. ඒ මතේ අයින් කරන්න කැමති නැහැ. දැඩිකම. එහෙනම් පින්වත්නි, අන් අයගේ ගුණ මකන එක. ඊළඟට හිතේ දැඩි බව කියලා කියන්නේ මාර සේනාව. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන නවවෙනි මාර සේනාව තමයි ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, ඊළඟට මිත්‍යා විදිහට වැරදි විදිහට ලබන ලැබීම් ලාභයන්. වැරදි විදිහට ලබන ලාභයන් නමවෙනි මාර සේනාව. එහෙනම් පින්වත්නි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියනක ඒ තරම් පහලට දාලා තියෙන ඇයි? ඒක අතිශයින්ම ප්‍රබල දෙයක්. ලාභ සත්කාර ගැන බුදුරජාණන් වහන්සේ සංයුක්තයක්ම දේශනා කරලා තියෙනවා. සූත්‍ර දේශනා එක කොටසක්ම දේශනා කරලා තියෙනවා මේ ලාභ සත්කාරවල දරුණුකම ගැන. ඒ තරමටම ලාභ සත්කාර කියන දේ හරිම හරි දරුණුයි. තමන්ගේ අම්මා නිසාවත් තාත්තා නිසාවත් බොරු කියන්නේ නැති කෙනා ලාභ සත්කාර නිසා බොරු කියනවා. ඊළඟට කියනවා තැනක බොහෝම ලස්සන සුරූපී කාන්තාවන් එක්ක පුද්ගලයෙක්ව තනි කරලා තියෙනවා. ඒත් එයා වැරදි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඊට වඩා දරුණුයි කියනවා ලාභ සත්කාර. අර කාන්තාවන් පිරිවරාගින් ඉන්න එකටවත් වඩා දරුණුයි කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන දේ. ඕනම කෙනෙක් හිත ඉක්මනට ඇලිලා යන දෙයක් ලාභයට, සත්කාරයට, කීර්තියට. ඉතින් ඒක විශාල බාධාවක්, විශාල අනතුරක් අපේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා 10 වෙනි මාර සේනාව තමයි මාන්නය. යෝ චත්තානං සමුක්ඛංසේ පරේචාව ජානති. මාන්නය කියලා කියන්නේ මොකද්ද? එක්කො හිතනවා මම අරයට වඩා උසස්. එහෙම නැතු හිතනවා මම අරයට වඩා පහත්. ඒකත් මානයක්. ඒකට කියනවා හීන මානය කියලා. එහෙම නැතු අනිත් අයත් එක්ක කම්පයා කරනවා. මම අරයා වගේ ඇති. අර භාවනා කරන්නේ ආයත් මං වගේ වෙන්නේ ඇති. අරයටත් මට වගේම ධර්මයේ තේරෙනවා ඇති. අපි එක සමාන ඇති. මොකද්ද? ඔව් සමානව අනිත් අයත් එක්ක සදිස්සමාන. ඔව්. අනිත් අයත් එක්ක සමාන කරලා හිතනවා. එහෙනම් තමන් ඉහලින් හිතුවත් ඒක මාන්නය. තමන් පහත් කරලා හිතුවත් ඒක මාන්නය. අනිත් අයත් එක්ක සමානව හිතුවත් ඒක මාන්නය. මාන්නය තමයි 10 වෙනි මාර සේනාව. ඉතින් පින්වත්නි මේ අපි මේ ධර්ම මාර්ගයේ යනකොට අපිට තේරෙන්නේ ඔන්න මට මේ 5 වෙනි මාර සේනාව ඔන්න දැන් මට ප්‍රහාර දෙනවා කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ ධර්ම මාර්ගයේ යනකොට අපිට විවිධාකාර බාධා කම්කටොළු එනකොට බුද්ධිමත් කෙනා දන්නවා මේ මාරයා අටවපු උගුලක්. මාරයා මාව මේ මාර්ගයෙන් බැහැර කරන්න අටවපු දෙයක් කරන උපරවැට්ටියක් කියලා එයා තේරුම් ගන්නවා. ඉතින් සිහි බුද්ධිය නැති කෙනාට ඕක තේරුම් ගන්න පුළුවන්ද? එයා නිදිමතට යට වෙලා ඉන්නවා. එයා හිතනවා මේ ඇඟේ මහන්සියට. නේද? එහෙම නැත්තම් මට දැන් ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ ප්‍රශ්නත් එක්ක ඒවා හිත හිතා ඉන්නකොට නිදිමත එනවා. එහෙමත් නැත්තම් හෙට තියෙන වැඩ ගැන හිත හිතා හිටියා ඒකයි මට නිින්ද ගියේ. එහෙම නැතු හිටියා සමහර කෙනා නෑ මට නිින්ද ගියේ නෑ කියනවා. S2 වහගෙන ඉන්නවා. තමන්ම දන්නේ නිින්ද ගිහිල්ලා. එතකොට සිහියෙන් බුද්ධියෙන් ඉන්න කෙනාට තමයි මේ මාර සේනාවෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කවුද? මුගලන් ස්වාමීන් වහන්සේ කොච්චර නිදිමතෙන් බැට කෑවදනේ? කොයිතරම් නිදිමතින් බැට කෑවද? ඊළඟට ඔබට මතක ඇති තවත් එක රහතන් වහන්සේ නමක් වදාරනවා තේරගතවල මම මේ සක්මන් මළුවේ නිින්ද ගිහිලා ඇදගෙන වැටුණා කියන නිදිමත වැඩිකමට ආපහු ධනහිස් දෙකේ වැලමිටේ වැලි ගසලා දාලා අපි වගේ ගිහිලා නිදාගත්තේ නෑ ආයෙමත් සක්මනට ගොඩ වැදුනා එච්චර නිදිමතේ වැටි වැටි මේ මොහොතේ ධර්මය අවබෝධ කරලා උතුම් අරහත්ය සාක්ෂාත් කළා. ඉතින් බලන්න පින්වත්නි මේවයින් බැට කකා තමයි අපිට මේ මාර්ගය වඩන්න තියෙන්නේ යන්න තියෙන්නේ. ඉතින් ඒකට යට වුණොත් එහෙම යට වුණාමයි තේරෙන්නෙත් නෑ යට වුණා කියලා. ඇයි පුරුදු විදියට බණ අහනවා භාවනා කරනවා ඒවා කරනවා. නමුත් මාර්ගය වැඩෙන්නේ නෑ. මාර්ගය වැඩෙන්නේ නෑ එක තැන වගේ දැනෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ බාධා හමුවේ අපි සිහියෙන් නුවණින් ඉන්නකොට ඒ බාධා වටහාගෙන වීරියෙන් ඒවට අපිට ධර්මය තුලින් උපක්‍රම යොද යොදා අපිට මේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ ආයතන 6 ගැන තමයි අපි දැන් මේ කස්සක සූත්‍රය ඇසුරු කරගෙන භාගතුන් වහන්සේ විස්තර කරමින් සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ලස්සන සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිලීබාන්නෙක් ඉන්නවා. කවුද බිලීබාන්නෙක්? බිලීබාන්න කියන්නේ කවුද? මාළු වල්ලන්නේ. මාළු වල්ලන කෙනා ළඟ මොකද්ද තියෙන්නේ? බිලි කොක්ක තියෙනවා. බිලි කොක්ක විතරක් ඇතිද? ඇමත් තෝනි. මාළු බාන කෙනා බිලි කොක්කට ඇම අමුණලා වතුරට දැම්මහම මේක ඇම මේක බිලි කොක්ක කියලා දන්නේ නැති මාළුව මොකද කරන්නේ? ඔව් අර ඇමට ආසාවෙන් ඇම ගිලිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා ඇම ගිලපු මාළුවට මාළු බිලි බාන කෙනාට ඕන දෙයක් කරන්න පුළුවන්. මාළු බිලි බාන කෙනාට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් ඉතින් එහාට මාළුවට තමන්ගේ ජීවිතේ අයිති නැහැ. ආන් ඒ වගේ තමයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. බිලී බාන්නෙක් ඉන්නවා. කවුද? මාරයා. බිලී කොකු හයකුත් තියෙනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. එනම් මේ උපතත් එක්ක අපිට ලැබුණේ මොනවද? බිලී කොකු හයක්. මේ බිලී කොකු අල්ලන් ඉන්නේ කවුද? මාරයා. මේවට අමුණනවා ඇම. මොනවද ඇම? ඔව්, ඇස නැමැති බිලී කොක්කට අමුණනවා රූපය. කන නැමැති බිලී කොක්කට අමුණනවා ශබ්දය. නාසය නැමැති බිලී කොකුවට අමුණනවා ගඳ සුවඳ. දිව නැමැති බිලී කොක්කට අමුණනවා රස. කය නැමැති බිලී කොක්කට අමුණනවා මොද්ද? පහස. මනස නැමැති බිලී කොක්කට අමුණනවා අරමුණු, නැත්නම් සිතිවිලි. ඉතින් ඔය ඇම ගිල්ලොත් මොකද වෙන්නේ? මාළුවට වෙච්ච වැඩේමයි. ඊට පස්සේ හසුරුවන්නේ, අපිව මෙහෙයවන්නේ කවුද? පවිටු මාරයා විසින්. ඇහැ ඔස්සේ අපි ඒ ඇම ගිලින්නේ කොහොමද කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැම මාළුවාම ඇම ගිලිනවද? නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් රූපය අභිනන්දති, සතුටින් පිළිගන්නවා නම් අභිවදති. ඒ කියන්නේ ඒකේ ಗುಣ කතා කරනවා නම් අජ්ජෝසාය තිට්ඨති. ඒකේ බැස ගන්නවා. එහෙනම් මේ ඇසට පේන රූප අපි සතුටින් පිළි අරගෙන ඒ රූපේ ಗುಣ කතා කළොත්, මේ රූපෙ මෙහෙමයි මෙහෙමයි කියලා රූපේ තියෙන ආශාදය ගැන හිත හිතා ඒ රූපයම හිතේ පවත්ව පවත්ව ಗುಣ හිත හිතා හිටියොත්, ಗುಣ හිත හිතා ඉන්න හිත බැහැගන්නේ මොකේද? රූපේමයි. ඊට පස්සේ ධර්මයේ හිත බැසගන්නේ නැහැ. අජ්ජෝසාය තිට්ඨති. සිත බැසගන්නවා රූපේ. ඉතින් මේ රූපය දැකලා රූපයේ හිතේ බැසගෙන මේකේ ಗುಣ කතා කර කර ඉන්න කෙනා තමයි කියනවා ඇම ගිලපු කෙනා. රූපය නැමැති ඇම ගිලපු කෙනා. එහෙම කෙනාට මේ මායයට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනම විදිහට අපිව හසුරවන්න පුළුවන්. එතනින් එහාට අපි අපිට අයිති නැහැ. අපි අපේ වගේ තේරෙනවා. අපි අපිට ඕනේ දේ කරන්න කියලා දැනෙනවා. නමුත් අපිව හසුරවන්නේ කවුද? මාරයා. නමුත් අපි දන්නේ නැහැ අපිව හසුරවන්නේ මාරයා කියලා. අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒකේ බැසගෙන ඒකේ ಗುಣ කතා කර කර හිටියට පස්සේ අපේ ඇහැ හොයන්නේ මොකද්ද? ඒ රූපෙමයි හොයන්නේ. ඒ රූපේ හොයාගෙන යන්නේ නැද්ද? ඒ රූපේ යම් තැනකද ඇසත් ඇරගෙන අපි එතෙන්ද යනවා. නමුත් අපි දන්නේ නැහැ අපි මේ අරන් යන්නේ, අපි අරන් යන්නේ මායя කියලා. ඊළඟට මේ කන. කනට අමුණපු එම මොකක්ද? ශබ්දය. මේ ශබ්දයේ අභිනන්දති, ශබ්දය සතුටින් පිළි අරගෙන. අභිවදති, ගුණ වර්ණනා කරනවා නම් අජ්ජෝසාය තිට්ඨති. එයා ඒ ශබ්දය තුල බැස ගන්නවා. මෙන්න මේ ශබ්දය තුල බැස ගන්න කෙනා තමයි එම ගිලපු කෙනා. මාරයාට ඕන විදිහකට ඊට පස්සේ එයාව හසුරවන්න පුළුවන්. එයාව සම්පූර්ණයෙන්ම මේ ධර්ම මාර්ගයෙන් ඈතට විසි කරලා දාන්න පුළුවන්. අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ හිටි කාලේ අතීතයේ වෙච්ච සිද්ධියක් විස්තර වෙනවා. එක වැඩ හිටි ස්වාමීන් වහන්සේ නමකුයි, තරුණ ස්වාමීන් වහන්සේ නමකුයි රුවන්වැලි සෑය වන්දනා කරන්න යනවා. රුවන්වැලි සෑය වන්දනා කරන්න යද්දී මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කියනවා, අනේ පොඩි නම සෑයට පූජා කරන්න මල් ටිකක් තිබ්බොත් නම් හරි හොඳයි නේද කියලා. ඒ වෙලාවේ අනේ ස්වාමීනි මං මල් ගේන්නම් කියලා මොහොතකින් මේ ස්වාමීන් වහන්සේ එතනින් අතුරුදහන් වෙලා යනවා. ගිහිල්ලා කොහටද යන්නේ? වනෝතප්ත විලට ගිහිල්ලා ලස්සන ලස්සන මල් කඩාගෙන ගොටුවක දාගෙන ආපහු රුවන්වැලි සෑය ළඟට වඩිනවා. දැන් අර ගොටුවෙන් වතුර බේරෙනවා. එච්චරකට ඒ මල් හරිම මේ පිවිතුරුයි නැවුම්. ඒ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනා ගොඩාක් හොඳයිනේ පොඩි නම කොහින්ද මේ මල් ගෙනාවේ? එතර කෙනා ස්වාමීනි මං මේවා ගෙනාවේ අනෝතප්ත විලෙන්. ඒ ළඟ තියෙන මල් ගස් වලින් තමයි මම මේවා කඩාගෙන ආවේ. එතර කෙනා බොහෝම හොඳයි පොඩි නම. දැන් මල් තිය තියා පේසා වලල්ල වටේට යනවා. ගොටුවේ මල් ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කෝ පොඩි නම මල් ඉවර වෙන්නේ නැහැනේ කියලා. ස්වාමීනි එහෙනම් ගොඩ අනිත් පැත්ත හැරලා ගසන්න කියනවා. ගසනකොට මල් ටික ඒ තිබ්බ මල් ටික වැටිලා ආයෙ මල් එකතු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ අර ලොකු වැඩිහිටි ස්වාමීන් වහන්සේ අවවාද කරන බොහොම හොඳයි පින්වත් පොඩි නම. නමුත් ඔබ පරිස්සම් වෙන්න ඕනි. ඔබ පරිස්සම් වෙන්න ඕනි. මේ හැම දෙයක්ම නැසී වෙනසිලා යනවා, අහිමි වෙලා යනවා. ඒ නිසා හොඳට සිහියෙන් සිල්වත් වෙන්න ඕනි. දැන් එතකොට මේ පොඩි ස්වාමීන් වහන්සේ හොඳට 이르දි උපදවාගත්ත ස්වාමීන් වහන්සේ නම දවසක් 이르දියෙන් අහසින් වඩිනවා. කැලයක් මැදින් අහසින් වඩිනකොට ලස්සන ගීයක් කියනවා ඇහුණා මේ ස්වාමීන් වහන්සේට. මොකද උනේ? එම ගිල්ලා. ඒ මිහිරි ශබ්දයට, ඒ මිහිරි ශබ්දය සතුටින් පිළි අරගත්තා. ඒකේ ගුණ වර්ණනා කළා. ඒකේ බැසගත්තා. එහෙමම පල්ලෙහාට බැස්සා. ඒ කාන්තාව විවාහ කරගෙන එයා ඒ ස්වාමීන් වහන්සේ තනින් එහාට පැවිදි ජීවිතයක් ගත කළේ නැහැ. ඉතින් අර කලින් මොහොතේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ අනුතුරු අඟවනවා පරිස්සම් වෙන්න, නැත්නම් ඔබට එක ඇහැක් කන වෙච්ච බිරිඳකින් කැඳ බොන්න සිද්ධ වෙයි කියලා කියනවා. ඉතින් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අර කන අසංවර කරගත්ත නිසා ඒ කනට ඇහුණ ශබ්දය සතුටින් පිළි අරගෙන ඒකේ ගුණ කතා කරලා ඒකේ බැසගත්ත නිසා එයාට උතුම් පැවිද්ද අහිමි වුණා. ඒ පාරිශුද්ධ ජීවිතය අහිමි වුණා. ලාමක ගිහි බවට පත් වුණා. ඉතින් දවසක් මේ දැන් මේ පුද්ගලයා කපු කටිමින් ඉන්නකොට තමන්ගේ බිරිඳ ආහාර හදාගෙන කැඳ හදාගෙන එනවා තමන්ගේ ස්වාමියාව බලන්න. දැන් වෙලා ගිලා පරක්කු වෙලා බඩගින්න වැඩිකමට තරහ ගිහිල්ලා අතේ අර කපු කට කටා හිටපු අර දිග කොක්කෙන් තමන්ගේ බිරිඳගෙට බිරිඳට ගැහුවා. ඒ වෙලාවේ ඒ කාන්තාවගේ ඇස අන්ධ වෙලා ඇහැක් වහගෙන පල්ලෙහාට පාත් වෙනකොට තමයි මේ පුද්ගලයාට මතක් වුණේ අර තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ තමන්ට දුන්න අවවාදය, අනුශාසනාව. දැන් පුළුවන්ද තමන්ගෙන් වෙච්ච වැරද්ද හදාගන්න? ආපහු පුළුවන්ද අතීතයට ගිහිල්ලා තමන්ගේ නවත්තපු තැන ඉඳන් ඉතිරි ටික කරගෙන යන්න? බැහැ. දැන් පරක්කු වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හයට අරමුණු වෙන දේවල්, ඒ ගෝචර වෙන දේවල් සතුටින් පිළිගන්නවා නම්, ಗುಣ කතා කරනවා නම්, එහි බැස ගන්නවා නම් එයාට ඊට පස්සේ එයාට යාව අයිති නැහැ. එයාව අයිති පවිතු මාරයාට. ඊට පස්සේ එයාට එතනින් එයාට මාර ග්‍රහණයෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා පින්වත්නි අනතුර තියෙන්නේ අපි ළඟමයි. අපි අනතුරට පත් කරවන දේවල් තියෙන්නේ අපි ළඟමයි. අපි ළඟමයි. නමුත් ඔය සිද්ධ වීමම සිද්ධ වෙලා භාවනා මානසිකාරයක් බවට පත් කරගෙන දහම අවබෝධ කරගත්ත පින්වත් උතුමන් වහන්සේලාත් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බොහෝම අහිංසකව මේ ධර්මයේ හැසිරුණා. මහා වනාන්තරයකට ගිහිල්ලා තනියම භාවනා කරනවා. ගහක් යට තනියම භාවනා කරනවා. මෙතෙන් දෙනවා වෛශ්‍යාවක්, ගණිකා වෘතියේ දෙන කාන්තාවක් ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේ ඉදිරියේ විවිධාකාර විකාර නැටුම් රඟ දක්වනවා, හිනා වෙනවා, නටනවා, විවිධාකාර දේවල් කරනවා. ඒ වෙලාවේ භාවනා කර කර හිටපු අර පින්වන්ත ස්වාමීන් වහන්සේට ඇහුණා අර ගෙජ්ජි සද්දේ, වලලු සද්දේ. ඇස් දෙක ඇරලා බැලුවා, තවම අරහත්ත්වයටපත් වෙලා නැහැ. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරලා නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇස් දෙක ඇරිහම කාන්තාවක් තමන් ඉදිරියේ නටනවා. මේ ස්වාමීන් වහන්සේ අයෝනිසෝ මනසිකාරයට වැටුනේ නැහැ. යෝනිසෝ මනසිකාරය උපදවාගෙන දැක්කා මේ මායя අටවපු උගුලක්. මේ මායя අටවපු උගුලක් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළේ නැති නිසා මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මුළු ශරීරයම සලිත වෙලා ගියා. නමුත් අයෝනිසෝ මනසිකාරයේ දුන්නේ නැහැ. එහෙමම දැස් වහගෙන තමන් දැක්ක රූපයේ ආදීනව සිහි කළා. මේ ස්වාමීන් වහන්සේ මේ කරන සටන භාගතුන් වහන්සේ දැක්කා. ජේතවනාරාමයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේට බුදු නෙතට මේ පින්වත් ස්වාමීන් වහන්සේව හසු වුණා. බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් විහිදවලා මේ පින්වත් ස්වාමීන් වහන්සේට ඇහෙන්න ධර්මීය දේශනා කළා. මේ ධර්මීය ශ්‍රවණය කරලා එතනම මේ පින්වත් ස්වාමීන් වහන්සේ රාග ද්වේෂ මෝහ අකුසල් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වෙලා අර කාන්තාව බලන් ඉන්නකොටම 이르දීන් අහසට පැන නැගිලා වැඩම කළා. මාර උගුලෙන් නිදහස් වුණා. එතකොට බලන්න පින්වත්නි, මේ මාර උගුලෙන්, මේ මායාගේ ග්‍රහණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ සිහියෙන් නුවණින් ඉන්න කෙනාට විතරයි. සිහි නුවණ නැති කෙනාට මේ මාර ග්‍රහණයෙන් මිදෙන්න බැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් හරි ලස්සනට විස්තර කරනවා මේ මායාගේ ස්වභාවය. මේ ආයතන හයත් එක්ක අපව මායා හසුරුවන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ ඒකටත් හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. පුංචි අයට පවා තේරෙන උපමා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා. දැන් අර බිලිබාන උපමාව තේරුම් ගන්න අමාරුයිද? අමාරු නෑ නේද? ඕන කෙනෙක්ට තේරෙනවනේ. භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනකොට කියනවා, වදාරනවා, පින්වත් මහණෙනි, බුද්ධිමත් කෙනා අඩුම තරමේ මේ උපමාවෙන්වත් මේ ධර්මය අවබෝධ කරගන්නවා. එනිසා ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාළ උපමා හරීම අසිරිමත්, හරීම පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉන්නවා ඉබ්බෙක්. කවුද ඉන්නේ? ඉබ්බෙක් ඉන්නවා. මේ ඉබ්බා ගං ඉවුරට ඇවිල්ලා ගොදුරු හොයාගෙන, ගං ඉවුරට ආපු මේ ඉබ්බා ගොදුරු හොය හොයා ඉන්නකොට ගොදුරු හොයාගෙන තව කෙනෙක් එනවා, නරියෙක් එනවා. දැන් අර ඉබ්බව දුර තියා දකිනවා නරියා. දැකලා ළඟට යනකොට ඉබ්බා දකිනවා නරියා තමන් ළඟට එනවා. භාගතුනාස දේශනා කරනවා, ඒ වෙලාවේ ඉබ්බා තමන්ගේ ඔළුවයි ඉදිරි අත් දෙකයි පිටුපස කකුල් දෙකයි මේ අවයව පහම තමන්ගේ කටුව ඇතුළට දාගෙන ඉන්නවා. දැන් කටුව විතරයි පේන්නේ, එළියට පේන්නේ නෑ අවයව ටික. නරියා ළඟට එනවා. ඇවිල්ලා නරියා හිතනවා, දැන් දාන්නකො අඬුවක් මං කඩාගෙන යනවා, අඬුවක් එළියට දැම්මොත් මං කඩා ගන්නවා කියලා අර ඉබ්බා ළඟ නැවතිලා මුර කරගෙන ඉන්නවා. නමුත් පින්වත්නි, ඉබ්බා නුවණක්කාරයි. ඉබ්බා කටුවෙන් එළියට අඬුවක් දැම්මේ නැහැ. ඉතින් බොහෝ වෙලාවක් ඉබ්බා අඬුවක් එළියට දාවි කියලා බලලා බලලා බලලා වෙහෙසටපත් වෙලා ආපහු හැරිලා යනවා. ඉබ්බා බේරුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ ළඟට වෙලා ඉන්නවා කවුද? මාරයා. බලපු දෙන්කෝ අසංවර ඇහින් රූපයක්. භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ මේ. බලපු අහපු දෙන්කෝ කණෙන් අසංවර ශබ්දයක්. මම කඩා ගන්නවා, මං අල්ල ගන්නවා කියලා. හැම වෙලේම ඔබ ළඟට වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න. ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න. ඇසින් රූප දැකලා නිමිති අනුනිමිති ගන්න එපා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකක්ද? මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියන්නේ? අපිට මේ ධර්මයේ හැසිරෙන්න අවශ්‍ය වෙන මූලික ප්‍රධානම දෙයක් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපයේ නිමිති. නිමිති කියන්නේ? ඔව්, ඒකේ දැන් මේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඒකේ මතකයන් හිතේ රඳවගන්නේ නැහැ. අනුනිමිත්තක්වත් ගන්නෙ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ රූපේ මතක නැත්නම් අඩුතරමේ අපිට කොටසක් හරි මතක තියෙනානේ. නේද? අනුනිමිත්තක්වත් ගන්නෙ නැතිව මේ ලෝභ ද්වේෂ මෝහ කියන අපාපී අකුසල ධර්මයන් ඇති නොවනවා නම් ඒ විදිහට ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා. සංවර කරගෙන ඉන්නවා. ඇසෙන් රූපයක් දැක්කට හිතේ කෙලෙස් ඇති වෙන විදිහට ඒ අරමුණු මතක තියාගෙන ඉන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. පින්වතුනි, ඉන්ද්‍රිය අසංවරය කොයිතරම් අපිට අනතුරුදායකද කියන්නේ, අපි අසංවරව ඉන්න වෙලාවේ අපි ඇහෙන් රූප බැලුවාම ඒ රූපය අපේ ඇස් ඉදිරියට ඇවිල්ලා ආභව ඇස් ඉදිරියෙන් රූපය ගියාට හිතේ රූපය තැන්පත් වෙලා ඊට පස්සේ අවුරුදු ගාණක් ගියත් සමහර විට අපිට බාධාවක් එනවා ඒ අපි ඇහෙන් අසංවරව දැක්ක රූපය. ඒක මතක් වෙවි මතක් වෙවි ඉන්නවා. ඒක මතක් කර කර මතක් කර කර සමහර විට තමන්ගේ හිතෙන් විවිධාකාර අරමුණු සිතිවිලි කතාන්දර හදාගෙනවා. සිහින ලෝකයක ඊට පස්සේ ජීවත් වෙනවා. ඒ දැකපු රූපයත් එක්ක එයා ජීවිතය ගත කරනවා. එහෙම මිනිස්සු නැද්ද? එහෙම පුද්ගලයන් මේ ලෝකේ නැද්ද? එකපාරයි දකින්නේ. නමුත් ඒ දැක්ක එක රූපයත් එක්ක එයා මුළු ජීවිත කාලෙම ගත කරනවා. ඒක මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා, කනෙන් ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රසය දැනෙනකොට, කයට පහස දැනෙනකොට, සිතට සිතිවිලි සිතෙනකොටවත් ඒ එකකවත් නිමිත්තක් අනුනිමිත්තක් ගන්න එපා. අහලා තියෙනවද බාහ්‍ය දාරුයි චිරියට කියපු අවවාදේ මොකද්ද? දිත්තේ දිට්ට මත්ත දැක්කොත් දැක්ක විතරයි. ඔව්, ඇහුවොත් ඇසුවා විතරයි. ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. රස වින්දොත් රස වින්දා විතරයි. කයින් පහස ලැබුවොත් පහස ලැබුවා විතරයි. සිතින් අරමුණු සිතුවොත් සිතුවා විතරයි. ඒක අපව ඒකත් එක්ක ඉදිරියට යන්නේ නැහැ. ඒ මොහොතේ වර්තමානය තුල යා දැකපු දෙයක් විතරයි ඒක. නමුත් බොහෝ විට අසංවරව අසිහියෙන් ඉන්නකොට මේ ඇහෙන් කොච්චර විවිධාකාර රූප දකින්වනේ. ওই දකින රූපවල බොහෝමයක් නිමිති අනුනිමිති අල්ලගෙන හිතේ තැම්පත් කරගන්නවා. ඊට පස්සේ පින්වත්නි, අපිට ධර්ම මාර්ගයේ හැසිරෙන්න යනකොට, භාවනා කරනකොට, පොත් බලනකොට මොකද වෙන්නේ? අරව තමයි හිතට එන්නේ. හේවා හිතට එනකොට හිත විසිරෙනවා. හිත විසිරිලා මේ හිත ධර්ම මාර්ගයෙන් බැහැරට යනවා. බාහිරින් කෙනෙක්ට පේන්නේ අනතුරක් වෙනවා කියලා. බාහිර කෙනාට පේන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරයේ විශාල අනතුරක් අපිටම කරගෙන. එනිසා ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හැසිරෙන ගිහි පැවිදි සියලු දෙනාටම ගොඩාක් උපකාර වෙන කාරණයක්. ඉන්ද්‍රිය සංවරය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ ඉබ්බා වගේ ඉන්න කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ ඉබ්බා වගේ ඉන්න. අර ඉබ්බා නරියා ළඟට ආවහම ඒ අවයවයක් එළියට දාන්න නැතුව රැකිලා හිටියා වගේ ඔබත් ඔබේ ඇස සංවර කරගෙන ඉන්න. කන සංවර කරගෙන ඉන්න. නාසය සංවර කරගෙන ඉන්න. දිව සංවර කරගෙන ඉන්න. කය සංවර කරගෙන ඉන්න. මනස සංවර කරගෙන ඉන්න. මොකද හැම වෙලේම ඔබ ළඟ ඉන්නවා මායයා. ඔබ අසංවර වුණු මොහොතේ ඔබව අල්ල ගන්නවා. ඊට පස්සේ අපි වයිති මායයට. ඒ නිසා ඔය මනෝ විතර්ක තමන්ගේ සිහිය නැමැති කටුවෙන් ඇතුළට දාගෙන කුසල් සිතින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්නේ නම් විශාල අනතුරක් තියෙනවා අපි ළඟම. අපි නමුත් බාහිරයට ඇඟිල්ල දික් කරනවා අසවලා නිසායි මට මේක උනේ. මට මෙහෙම දෙයක් උනේ අරයා නිසා. ඇයියා දැක්ක නිසායි මට මෙහෙම උනේ. ඒ ශබ්දය ඇසුන නිසායි මට මෙහෙම උනේ. ඒ කෑම කෑපු නිසායි මෙහෙම උනේ. ඒතර බාහිරයට තමයි ඇඟිල්ල දික් කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කා ළඟද? තමන් ළඟමයි. ඔබ ළඟමයි, මා ළඟමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟමයි. ඉතින් ඒ නිසා මායයට අයිති බිලි කකු හයක් තියාගෙන ඉන්න අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ මේ ඇස මායයාගේ. ඇසත් එක්ක සම්බන්ධ වෙන සියලු දේ මායයාගේ. මේ ආයතන හයම පවිතු මායයාගේ. සිහිය තිබුණේ නැත්නම්, වීරියක් තිබුණේ නැත්නම්, නුවණක් තිබ්බේ නැත්නම් මේ මාරග්‍රහණයෙන් නිදහස් වෙන්න ගැලවෙන්න බෑ. ඔබට මතක ඇති සිහිය බලවත් මහා ආනුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කවුද? ආනන්ද සාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා විශාලා මහනුවර වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට 16 තැනකදී 3 වතාව බැගින් 16 තැනකදී 3 වතාව බැගින් සිහි කරනවා පින්වත් ආනන්ද. යම් කෙනෙක් හොඳට බහුලව යානාවක් වගේ ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන මේ සතර 이르දිපාද ධර්මයන් හොඳට ප්‍රගුණ කරලා හිටියොත්, හොඳට වඩලා හිටියොත් එයාට ඕන ආයුෂ කල්පයක් උනත් ඉන්න පුළුවන්. ආයුෂ කල්පයක් කියලා කියන්නේ එතන මොකද්ද? ඒ කාලේ තිබ්බ උපරිම ආයුෂ. එහෙනම් ඒ කියන්නේ ඒ කාලේ උපරිම ආයුෂ අවුරුදු 120යිනේ. එහෙනම් 이르දිපාද 4 හොඳට වඩලා තියෙන කෙනාට අවුරුදු 120ක් උපරිම ආයුෂ කැමැතිනම් ඉන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ 16 තැනකදී 3 වතාව බැගින් ආනන්ද සාමීන් වහන්සේට සිහිපත් කරනවා. නමුත් පින්වත්නි, ඒ 16 තැනදීම අපේ පින්වත් ආනන්ද සාමීන් වහන්සේට බැරි වුණා සාමීනී භාග්‍යතුන් වහන්ස කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ඉල්ලා සිටින්නට බැරි වුණා. මොකද උනේ? මායයා ආනන්ද සාමීන් වහන්සේගේ හිත වහගෙන හිටියා. හිත වහගෙන හිටියා. ඉතින් මෙහෙම 16 වතාවක්ම භාග්‍යතුන් වහන්සේ වදාළට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද යන්න. මම දැන් මෙතන චුට්ටක් මේ භාවනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ චාපාල චෛත්‍ය ළඟ තමන් වහන්සේගේ පත්කඩේලාගෙන ආයු සංස්කාරය අතහැරියා. තව 3 මාසයක් පස්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරය අතහරින්න තමයි එතන වාඩි උනේ. මේ කිසි දෙයක් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට ටිකක් ඈතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් වාඩි වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා පවිතු මාරයා. ඇවිල්ලා මාරයා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ සම්බුද්ධත්වයට පත්තුණු වෙලාවේ මම පිරිනිවන් පාන්න කියලා ඉල්ලා සිටිනකොට ඔබ වහන්සේ කියා සිටියා, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ව්‍යක්ත විශාරද විනීත බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න වෙනකන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ස්වාමීනි, දැන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ව්‍යක්තයි විශාරදයි බහුශ්‍රුතයි ධර්මදරයි ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්තයි. ස්වාමීනි, දැන් පිරිනිවන් පානාසේක්වා කියලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්පවිතු මාර්ය, ඒකට ඔබ වෙහෙසෙන්න ඕනේ නැහැ. තථාගතයන් වහන්සේ තව 3 මාසයක් ඇවෑමෙන් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරය අතහැරියා. ඒ වෙලාවේ මහ පොළොව කම්පා වුණා. මහ පොළොව සෙලවී ගියා. අහස කම්පා වුණා. අහසේ ගිගුම් නද දුන්නා. මහා විශාල ශබ්දයක් දෙවියන් හඬා වැළපුණා. ඒ වෙලාවේ පින්වතුනි, ආනන්ද ස්වාමීන් වහන්සේ බැලුවා, මොකක්ද මේකට හේතුව? ඇයි මේ මහ පොළොව සෙලවුනේ? ඇයි මේ අහස ගිගුම් දුන්නේ? ඉක්මනට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ අහස සෙල අහස කම්පා වුණා, පොළව සෙල වුණා, ස්වාමීනි මොකක්ද මේකට හේතුව? පිනවත් ආනන්ද, තව 3 මාසයක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳ වැටුණා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ආවිෂ කල්පයක් වැඩ ඉන්නසේක්වා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිගත්තද? නැහැ. 3 වතාවක් ඉල්ලා සිටියා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ වැමාරුපු දෙයක් ආපහු ගන්න කටට ගන්නේ නැහැ වගේ යමක් කීවනම් ඒකේ විදිහමයි. ඒ සමාවායේ වෙහෙසටපත් කරන්න එපා. ඔබේමයි වැරද්ද. මොකද්ද කියන්නේ? ඔබේමයි වැරද්ද. සිහිය කියන්නේ ඔබ සතු දෙයක්. ඒ සිහිය කියලා කියන්නේ එහෙනම් කා සතු දෙයක්ද? අපි සතු දෙයක්. ඔබේමයි වැරද්ද. එහෙනම් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි කියන්නේ, පින්වත් ආනන්ද, ඔබේ වැරද්ද. සිහිය කියන්නේ ඔබ සතු දෙයක්. සිහිය තුල ඉන්න එක ඔබ සතු දෙයක්. එහෙනම් පින්වත්නි, මායයා අපේ සිහිය වහන්නේ අපේ දුර්වලතාවයක් නිසාමයි. වෙන කිසිම හේතුවක් නිසා නෙමේ. එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඉදිරියට මාර්යා ඒ ස්වරූපයෙන් ආවා. එහෙම නැත්නම් විවිධ වෙස් අරගෙන ආවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ නුවණැස වසන්න මාර්යාට බැරි වුණා. ඔබ අහලා ඇති උප්පලවන්නා මහරහත් තෙරණිය අන්ධ වනයේ තනියම බණ භාවනා කරගෙන ඉන්නකොට සල්ලාලේක් වගේ වෙසක් අරගෙන මාර්යා ඇවිල්ලා ඇහුවා, ඔබට බය නැද්ද? ඔබට මේ තනියම මේ වනාන්තරේ ඉන්න බය නැද්ද? මේ සල්ලාලේ ඇවිල්ලා කරදරයක් කරයි කියලා බය නැද්ද? ඔබ වගේ ওই සියුමැලි කාන්තාවකට පුළුවන්ද ওই මහානකම කරන්න කියලා? ඒ වෙලාවේ උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ මොකද්ද කිව්වේ? එක මොහොතින් අඳුනගත්ත මේ කවුද කියලා. පවිතු මාරය, නුඹ නෙමෙයි, නුඹ වගේ සල්ලාලේ ওই ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහකටවත් අනතුරක් කරන්න බෑ. දැන් මං ඔබේ නහය ඇතුළට රිංගලා ඇහි බෙම දෙක උඩ හිට ගන්නවා. ඔබට හොයාගන්න බෑ මාව. මට කිසිම කරදරයක් කරන්න බෑ කිසි කෙනෙකුට කියලා සිහනද පැතුරුවේ බුදුරජාණන් වහන්සේගේ ලය මඩලෙන් උපන් ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයට පත්තුණු ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ අභිමානය. පවිතු මාරයා හඬා වැළපිලා එතනින් පළවා ගියා. උප්පලවන්නා භික්ෂුණිය මාව දැනගත්තා කියලා එතනින් අතුරු තහන් වෙලා ගියා. ඒ විතරක් නෙමෙයි, ගිහි ශ්‍රාවකයෝ ඔබ අහලා තියෙනවද දන්නේ සූරම් බට්ට ගැන? සූරම් බට්ට කියලා කියන්නේ ගෞතම සසුනේ ගිහි උපාසකයන් අතර ශ්‍රද්ධාවන්තම උපාසකතුමා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් සූරම් බට්ටගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ වෙනකොට සූරම් බට්ට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේව දැකලා පැහැදිලා නිවසට වැඩම කරවාගෙන දන්පැන් පූජා කළා. දැන් තෙරුවන් සරණ ගිහලා නැහැ. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා සූරම් බට්ටට. මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මීය දේශනා කරනකොට සූරම් බට්ටගේ දහම් මෙස පහළ වුණා. ඒ කියන්නේ මොකද්ද? සත්‍ය ඥානය පහළ වුණා. මොකද්ද? සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය සහිත ධර්මයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අපි මේ අද කතා කරපු මේ ආයතන හයේ තියෙන අනිත්‍ය භව ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා ධර්මයේ දේශනා කළා, කරලා ආපහු වැඩම කළා. මේ සියලු සිදුවීම් දිහා ඇසිපිය නොහෙලා බලා හිටියා. කවුද? පවිටු මාරයා. මාරයා බැලුවා සූරම් බට්ටගේ හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාවට මම හානි කරන්නට ඕනි කියලා හිතලා පින්වත්නි, හරි පුදුමයි මේ මාරයාගේ අධිපති බව. මාරයා බුදුරජාණන් වහන්සේගේම රූපය මවා ගත්තා. කිසිම වෙනසක් නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුර මවා ගත්තා. භාග්‍යතුන් වහන්සේ වගේම දැන් සංසුන් ගමනින් වඩිනවා සූරම් බට්ටගේ ගෙදෙට්ට. ගෙදෙට්ට ගිහිල්ලා කතා කරා. සූරම් බට්ට බැලුවා තථාගතයන් වහන්සේලා නිකරුණේ එහෙ මෙහෙ ගෙවල් වල යන අය නෙමෙයි. ඇහුව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඇයි? ඒ වෙලාවේ පාපී මාරයා දැන් බුදුරජාණන් වහන්සේ වගේ කතා කරනවා, සූරම් බට්ට මම මේ ආවේ මට පොඩි පොඩි තැන්වල ටිකක් වැරදුනා ධර්මයේ දේශනා කරනකොට. මම ඒ ටිකක් නිවැරදි කරන්නයි මම මේ ආවේ. සූරම් බට්ට, මම කිව්වා නේද මේ සියල්ල අනිත්‍යයි කියලා? සියල්ල අනිත්‍ය නෑ, සමහර දේවල් නිත්‍යයි. සූරම් බට්ට, මං ඔබට කියවා නේද මේ සියල්ල දුකයි කියලා? සූරම් බට්ට, සියල්ල දුක නෑ, සමහර සැප දේවලුත් තියෙනවා. සූරම් බට්ට, මම ඔබට දේශනා කළා නේද සියලු සංස්කාර අනාත්මයි කියලා? නෑ, එහෙම නෑ. තමන්ගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් ආත්මයකට අයිති දේවලුත් තියෙනවා. ඕක කියලා යන්න මං ආවේ කියනවා. පින්නතුනි, ඒ වෙලාවේ තව පැය භාගයක්වත් නෑ තෙරුවන් සරණ ගියපු මේ ශ්‍රාවකයා හඳුනා ගන්නවා මේ කවුද කියලා. හඳුනගෙන අහනවා, මම දන්නවා නුඹ කවුද කියලා. නුඹ නේද පවිටු මාරයා කියලා ඇඟිලි දෙකක් එකතු කරලා ඇසුරක් ගන්නවා කියන්නේ. ඇසුරක් ගන්නවා මාරයාගේ ඉදිරියේ. එතනම ඒ ශ්‍රාවකයාගේ පෞරුෂත්වයේ ඉදිරියේ, අභිමානයේ ඉදිරියේ පාපී මාරයාට ඉන්න බැරිව අතුරුදහන් වෙලා යනවා. ඉතින් ඒ සිද්ධිය භාගතුන් වහන්සේට සැලවෙනවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස ඉදිරියේ කියනවා, පින්වත් මහණෙනි, මගේ ගිහි ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධාවෙන් අග්‍ර වෙන්නේ මේ සූරම් බට්ට. බලන්න, ගිහි පැවිදි කාන්තා පුරුෂ ભેදයක් නැතුව සියලු දෙනාටම බාධා කළා, ශ්‍රාවකින්ට බාධා කළා මේ දහම් මග හැසිරෙන්න. එහෙනම් අවුරුදු 2000 ගානක් ඉක්මවා ගිහිල්ලා ඒ මහා පුරුෂයන් මේ පොළොව තලයෙන් අතුරුදහන් වුණාට පස්සේ ඒ බුද්ධ බලය මේ ලෝකයෙන් ටික ටික ටික ටික අතුරුදහන් වෙලා යනකොට ඒ භාග්‍යවතුන් වහන්සේව සරණ ගියපු ශ්‍රාවක දරුවන් වෙන අපිටත් හැම පැත්තෙම මාරයා පහර දෙනවා. නමුත් මේ පහර දෙන්නේ මාරයා කියලා අපිට සමහර විට තේරෙන්නේ නැහැ. නමුත් මේ ශ්‍රාවකත්වය තුළ අපිට එක විදිහකට ඉන්නනම්, ශ්‍රාවකත්වය අහිමි නොවෙනනම්, ධර්ම මාර්ගය තුලින් අපි විසිවිලා යන්නේ නැති වෙනනම්, වේගවත් දියුණුවක් මේ ධර්මය තුල ඇති වෙනනම් අපිට උපකාර වෙන්නේ සිහියමයි, සතර සතිපට්ඨානයමයි. ඔබට මතක ඇති අර උපමාව බුදුරජාණන් වහන්සේගේ, කැටිකිරිල්ලි ගිජු ලිහිණියගේ කැටිකිරිල්ලි අහසේ ඉන්න තාක්කල් ගිජු ලිහිණියට අල්ලගන්න පුළුවන්. නමුත් කැටිකිරිල්ලිගේ පිය උරුමය වෙන අර කුඹුරේ කපපු පස්පිඩැල්ල යටට පුළුවන් වුණාද ගිජු ලිහිණියට එන්න? ආවට පස්සේ මොකද වුනේ? ඒ පස්පිඩැල්ලේ පපුව වැදිලා ගිජු ලිහිණියා එතනම මරණයටපත් වුණා. කැටිකිරිලි බේරුණා. ආන් ඒ වගේ ශ්‍රාවක වූ අපට බුදු පියාණන් වහන්සේගෙන් ලැබුණු දායාදය පිය උරුමය මොකද්ද? සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ. ඉතින් අපි සතර සතිපට්ඨානය තුල ඉන්න තාක්කල් අපේ සිදුරක් හොයන්න එපාපි මාරයට බෑ. නමුත් අපි මේ ආයතන හය අසංවර කරගෙන අසිහියෙන් ඉන්න හැම මොහොතකම අපි ඉන්නේ අපට නොතේරුණාට මාරයා යටතේ, මාරයාගේ ආවාසේ, මාරයාගේ ගොදුරක් වෙලා. ලොකු අනතුරක් එකපාරටම අපිට පේන්නේ නැහැ. නමුත් අපිට ධර්ම මාර්ගයේ වැඩින්නේ, ධර්ම මාර්ගයේ වැඩින්නේ අනතුරක් බාහිරට එකපාරටම පේන්නේ නැහැ. මොකද එදා ඒ ශ්‍රාවකයන් කරා වගේ ලොකු දේවල් අද සිහිය නුවණ වීරිය දුර්වල අපිට මාරයට කරන්න අවශ්‍ය නෑ. කොහොමත් මේ ලෝකයේ තියෙන මාර ග්‍රහණේ. ඉතින් මේ මාරයාගේ බලපෑම් ගැන අපගේ පිනත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අපිට හරියට කියන දෙයක් තමයි මේ මාරයාට අහු වෙනවා හැම වෙලේම මේ ධර්ම මාර්ගයේ යන කෙනා මම ඉස්සරහට ගත්තා. ලොකු සාමිනාස් නිතර කියන දෙයක් තමයි මම සිල් ගන්නවා, මම භාවනා කරනවා, මම ධර්මයේ හැසිරෙනවා, මම මෙහෙම දන්නවා, මම මෙහෙම කරනවා කියලා තමාව ඉස්මතු කරපු ගමන් මොකද වෙන්නේ? මාව අහු වෙනවා පාපී මාරයට. ඒ නිසා පිනත් ලොකු සාමිනාස් අපිට නිතර කියන දෙයක් තමයි මම පිටුපස්සට ගන්න, ධර්මයම ඉස්සරහට ගන්න. මම පිටුපස්සට අරගෙන ධර්මයේ ඉස්සරහට ගන්න. කොයිම මොහතකවත් මම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා කියන්න එපා. මොකද අපේ සිතුවිලි පවා මාරයා අඳුන ගන්නවා. එතකොට අපේ වචන කොහොමත් එයාට ඇහෙනවා. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යමක් ප්‍රගුණ කරනවා නම් යමක් තවත් කෙනෙක්ට කියලා යම් කිසි දෙයක් ලබා ගන්න ඕනි නම් කියන්න කෙනෙක් කියලා. කෙනෙක් මෙහෙම කරනවා, කෙනෙක් මෙහෙම කරගෙන යනකොට මේ විදිහ දේවල් ඇති වුණා. දැන් අපිට කල්යාණ මිත්‍රයන්න් වහන්සේලාට යමක් කියන්න ඕනි වුණොත් මම කියන වචනේ දාන්න නැතුව බොහෝ විට ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ මොකද්ද? කෙනෙක්. ඊළඟට නිතරම කියන දෙයක් තමයි සිල් රකින්න මම හොඳයි කියන්න එපා. මම රකින්න සීලය හොඳයි. මොකද්ද? සිල් රකින්න මම හොඳයි කියලා හිතන්න එපා. මා රකින්න සීලයයි හොඳ. භාවනා කරන මම හොඳයි කියලා හිතන්න එපා. මම කරන භාවනාවමයි හොඳ. එතකොට එතන වන්දනාව ගෞරවය ලැබෙන්නේ කොතෙන්ද? ඔව්, ශාස්ත්‍රුණාසිටමයි, ධර්මයටමයි. එයාට චුට්ටක් හරි මේකෙන් බේරිලා ඉන්න පුළුවන්. බේරිලා ඉන්න පුළුවන්. ඒ නිසා කොයි මොහොතකවත් මම මෙහෙමයි, මම මෙහෙම කරා, මං දැන් මෙහෙට ඇවිල්ලා මෙච්චර කල්, කවදාවත් තමාව ඉස්මතු කරගන්න එපා. ධර්මයම ඉස්සරහට ගන්න, ධර්මයම ඉදිරියට ගන්න. මේක මේ අද මේ ලෝකයේ මේ සමාජයේ ධර්මයේ හැසිරෙන්න තියෙන ප්‍රායෝගික තියෙන ගැටලු බාධා දැකපු අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පිනත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ අපි හැම දෙනාටම දුන්න උතුම් අවවාදයක්. ඒ නිසා කිසිම මොහොතක තමා විශ්මතු කරන්න එපා. නිකමට හිතලා බලන්න ඔබම අත්දැකලා ඇති මම මෙහෙම කරනවා කියලා කාට හරි කියපු ගාමම්ම ඊළඟ දවසේ එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට භාවනා කර කර ඉඳලා කාත් එක්ක හරි කතා කර කර ඉන්න ගමන් මන්නම් පැය මෙච්චරක් භාවනා කරනවා. හෙට ඉඳන් එක විනාඩියක් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. අත්දැකලා නැද්ද ඒවා? අත්දැකලා තියෙනව නේද? ඒ නිසා කවදාවත් තමා විශ්මතු කරගන්න එපා. හැම වෙලෙම ධර්මයටම මුල් තැන දෙන්න, ධර්මයම ප්‍රශංසා කරන්න, ධර්මයටම ගෞරව කරන්න. ඒ වගේම තමයි නිතර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන දෙයක් තමයි මෛත්‍රී සිත. මිත් සිත හොඳට පුරුදු කරන එක මාරයාගෙන් නිදහස් වෙන්න ලොකු උපකාරයක්, විශාල උපකාරයක් මෛත්‍රී සිත. ඔබ අහලා ඇති උපමාවක් තියෙනවා මේ මෛත්‍රිය ගැන. දෙපැත්ත කැපෙන ආයුධයක් තියෙනවා. මට මතක හැටියට මටජ කියන ආයුධයක් තියෙනවා. මේකේ උඩ පැත්තත් කැපෙනවා, යට පැත්තත් කැපෙනවා. දෙපැත්ත කැපෙන ආයුධයක් කවුරු හරි මේ ආයුධයට මං රිද්දන්න ඕනි කියලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? ආයුධයට රිදෙනවද? කාටද රිදෙන්නේ? අල්ලපු කෙනාටමයි. දෙපැත්තම කැපෙන නිසා කොතනින් ඇල්ලුවත් අල්ලන කෙනාට තමයි හානිය සිද්ධ වෙන්නේ. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යමෙක් මෙත්සිත බහුල වශයෙන් පුරුදු කරනවා නම්, මෛත්‍රිය වඩනවා නම්, නිතර මෙත්සිතින් ඉන්නවා නම්, එයාට කවුරු හරි මිනිස්සෙක් හෝ අමනුෂ්‍යෙක් හෝ කවුරු හරි කෙනෙක් කරදර කරන්න ආවොත් ඒකෙන් කරදරයටපත් වෙන්නේ ඔව් ඒ කරදර කරන්න ආපු කෙනාමයි. මෙත්සිත පතුරවන කෙනාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. එයා රැකෙනවා මොකෙන්ද? මෙත්සිතින්, මෛත්‍රී සිතින්. ඉතින් මේ මෛත්‍රී සිත අද අපි මේ ජීවත් වෙන මේ යුගයට ශ්‍රාවකෝ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක්, විශාල දෙයක් තමයි මෙත්සිතින් නිතරම ඉන්න එක. කිසි මොහොතක තරහ ගන්න නැතිව, තවත් කෙනෙක්ගේ වචනයකට අපේ හිතේ ද්වේෂයක් ඇති කරගන්නේ නැතිව, තවත් කෙනෙක් කරන ක්‍රියාවකට තරහ ගන්න නැතුව ඉන්න එක ලොකු ජයග්‍රහණයක්. අපිට පොඩ්ඩක් ඇතිනේ තරහ යන්නේ නේද? එතකොට ඒ තරහ යන හැම මොහොතේම අපේ හිතේ අකුසල් ඇති වෙනවා. ඒ අකුසල් ඔස්සේ මායාව අපිව හසුරවනවා, අල්ලනවා. ඉතින් ආන් ඒ නිසා හොඳට සතර සතිපට්ඨානිය තුළ සිත පිහිටුවාගෙන මෙත් සිතින්ම කල් ගෙවනවා නම් එයාට යම් දියුණුවක්, යම් බලාගෙන ඉදී යම් දියුණුවක් මේ ධර්මය තුළ ලබන්නට පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත් ඔබත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන මේ මාර්යාගේ ග්‍රහණයේ තියෙන අපි මම මගේ කියලා අල්ලගෙන ඉන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතනයන් සංවර කරගෙන සංසුන් කරගෙන ධර්මය තුළම වාසය කරමින් මෙත්සිතින් සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවාගෙන හැම දිනාටමත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කරපු ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු.